දිව ගුණසේකර මැතුමා එක කමිටුවක සභාපතිවරයා හැටියට කටයුතු කරා. කෝප් සභාවේ 15යි 15යි දෙපාර්ශ්වයට ලබා දුන්නේ. දැන් මේ සැරේ මන් තියන්නේ ඇමතිවරු 9 දෙනෙක්, ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු 3 දෙනෙක් අපෙන්. දැන් මන්ත්‍රීවරු 3 දෙනාට අන්තර්ගත කරලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 2 දෙනෙක්. අපේ යෝජනා කරපු මන්ත්‍රීවරු 2 දෙනා අන්තර්ගත කරලා නැහැ. ඒ මන්ත්‍රීවරු 11ක් ඉන්නවා. අපේ 11ට එකෙනයි, ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ 6යි. ඒකට කොහොමද මේ කාර්ක සභාවල් පත් කරන්නේ මේ විදියට? අනතුරුදායක තත්ත්වයක් රටේ ආර්ථිකයේ ඇති වී තිබෙනවා.